සංසාර සාරෝගදිනීතනි සං සන්නේත සාතං සුචිසාරදේසං සන්දීරකං ස්වන්න තනුපලාසං සංලාපදේසිං පනමේබිසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ කුම්භංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා චතෝනං සුඛමන් වේසි ඡායාව අනපායිනීති ගෞරවනීය හඳුරන් වහන්සේගෙන අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි ඉස්පිරියා බෞද්ධ විහාරස්ථානයේ වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත අනුශාසනාවට හුඟකන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ විහාරස්ථානයට බෙහෙවින්ම ආදරය කරන උදව්පකාර කරන මේ පින්තුන් බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ විහාරස්ථානයට උපකාර කරන ගමන් විහාරස්ථානයකින් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය සද්ධර්මයේ ලබා ගන්න අවස්ථාව. පින්තුනේ මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ බොහෝ කාලයකට වරක්. ධර්මයේ සඳහන් වෙනවා සතර අපායේ ඉන්න කෙනෙක් මනුස්ස ලෝකයට ඉපදෙනවායි කියන එක ඉතාම දුර්ලභ කාරණයක් කියලා. මේ ලෝකයේ එක එක ආත්මභාවවල බොහෝ සත්‍යයන් ඉන්නවා. අපට අතරින් තිරිසංගත සත්තු විතරයි පේන්නේ. නමුත් මේ තිරිසන් ලෝකේ උනත් බලන්න එක භූමි ගුලක කොච්චරනම් සත්‍යෝ ඉන්නවද? ඊට නොපෙනෙන තව නිරයෙහි ප්‍රේත ලෝකයේ අසුර යෝනියාදී නොඑක් තැන්වල සත්‍යයන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපාය ඉපදිච්ච සත්වයෙක් නැවත මනුස්ස ලෝකෙ ඉපදෙනවායි කියන එක ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා. උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා විය ගසක් හරක් බඳින හරක් එක තියෙන හරකගේ බෙල්ලට උඩින් දාන ලීයක් තියෙනවා. එළියේ සිදුරක් තියෙනවා. අනේ සිදුර සහිත ලීය මුහුදට දාපු වෙලාවේදී එළිය තැනින් තැන එහෙම පාවෙමින් තියෙනවා. පාවෙමින් තියෙන මේ ලීය මොහොතෙහි ඉන්න සතෙක් කියනවා එකහක් පමණක් පේන කැස්බෑවා. මේ කැස්බෑවා අවුරුදු 100කට වරක් නම් වතුරෙන් උඩට එන්නේ. ඒ උඩට එන අවස්ථාවේ අර මොහොතට දාපු ලීය තැන් තැන් වල ගමන් කරලා හරියටම අර එක ඇසක් පේන කැස්බෑවගේ ඇහැට අර සිදුර ලංවේ කියලා පුරන්න හිතන්නේ. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. බුදුහාමුදුරුවෝ මේ උපමාව දේශනා කළ තියෙන පින්නතුනි. අන්න ඊටත් වඩා අමාරුයි අපාගත වෙච්ච සත්වයෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක කියලා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දැන් බලන්න අවුරුදු 100කට වරක් උඩට එන්නත් ඕන. ඒ එන වෙලාවේදී අර ලීය හරියට ඇහැළඟට සම්බන්ධ වෙලා තියෙනත් ඕන. ඒ සතාගේ ඇස් දෙකෙන් එක හැක් විතරයි පේන්නේ. ඒ පේන හැටම සම්බන්ධ වෙන්නත් ඕන. බැරි වෙනත් ඒ සතා එන්නේ රාත්‍රී කාලයක නම් ඒත් පේන්නේ නැහැ නේද? කරවලයි නේද? අපිට දවල් කාලෙක එන්නත් ඕන, එක හැම් පේන්නත් ඕන, ඒ ඇහැට අර සිදුරම ළඟ වෙන්නත් ඕන. අන්නේ විය සිදුරෙන් ආස බලනවා කියන්නේ මේකද? සතර අපාගතයේ සත්‍යයේ නැවත මනුස්ස ලෝකෙට එන එක මීටත් වඩා අමාරුයි කියලා දේශනා කරනවා. ඒතරක් නෙමෙයි පින්නතුනි. මේක සඳහන් වන්නේ චිග්ගල කියලා සූත්‍රයේ. පළමුවෙන් සඳහන් වෙන්නේ පඨම චිග්ගල සූත්‍රය කියලා. ඒ සූත්‍රේ දක්වල එතනම තව සූත්‍රයක් තියෙනවා ဒုတိය චිග්ගල සූත්‍රය කියලා. මනුස්ස ලෝකයට ආපු කෙනෙක් බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙන එකට නැවත අර උපමාව ආයි දක්වනවා. විය සිදුරෙන් කනකස් බෑවා අවුරුදු 100කට වරක් අහස බලන වෙලාවේ අහස බලන්න පුළුවන් අවස්ථාව ලැබෙන වගේ තමයි මනුස්ස ලෝකයේ සුගතියකට ආවත් සුගතියට ආපු කෙනෙකුට බුද්ධ ශාසනයක් ලැබිලා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙන එක ඊටත් වඩා දුර්ලභයි කියලා සඳහන් කරනවා. එහෙනම් ඔබ හැම දිනෙකම කල්පනා කරන්න ඔබ මේ අවස්ථා දෙකම පසුබලහුවයි කියලා. පින්නතුනි ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මෙන්න මේක විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕන. මේක හිතන්න එපා පස්සේ කාලේ මේ හාමුදුරු කෙනෙක් එකතු කරපු කතාවක් කියලා. මේක බුදුරජාණන් වහන්සේගේම වචනෙන් කියපු දේශනයක්. ඒ නිසා ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් කාරණයක් මේ. ඔබ හැමදාම යනවනේ කණ්ණාඩි ළඟට. කණ්ණාඩි ළඟට ගිහින් ඔබේ මූණේ ලස්සනනේ බලන්නේ නේ. කමක් නැහැ ඒකත් හොඳට බලන්න කොණ්ඩෙත් පීර ගන්න. ඒ බලන අතරේදී ඔබ මේ උපමාවත් මතක් කරගන්න. මෙන්න මේ කන කැස් බෑවාගේ අවස්ථා දෙකකින් මම මිදිලා හපෝ කෙනෙක් මේ ලෝකෙට කියලා ඔබ ගැන බහ සතුටු වෙන. අන්නේ සතුටු වෙන විතරක් නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනයක ලබා ගන්න පුළුවන් උපරිම වටිනාම දේ ඔබ ලබා ගන්නට ඕන. මේක සරල දෙයක් නෙවෙයි පින්තුනි. අපි මාසිකට සැරයක් ආන්දරට දානේ පූජා කළා කරනවා. අපි උදේට පිරිත් ටිකක් අහනවා. අපි පොයට සිල් ගන්නවා කියලා එතනින් විතරක් සෑහෙමට පත්තල ඉන්න බෑ. දැන් ඔබ දන්නවනේ කිසියම් විශේෂ ශාස්ත්‍රයකින් සබ්ජෙක්ට් එකකින් ඔබ ඩිග්‍රියක් කරනවා නම් රැකියාවක් කරනවා නම් ඔබ කොච්චර ගැඹුරට යනවද ඒකනේ. ඔබ ඉපදින්ච රටේ නම් බොහෝ දුරට ඇවිල්ලා ඉන්න ලෝකෙ හොඳම රට හොයාගෙන. හොඳම රටේ හොඳම දේශගුණයේ තියෙන හොඳම රැකියාව තියෙන හොඳම ස්ටේට් එක ඔබ තෝරගෙන තියෙනවා. හොඳම ස්ටේට් එකේ හොඳම සිටිය ඔබ තෝරගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයකට ගියත් හොඳම විශ්වවිද්‍යාලය ඔබ ලබා ගන්නවා. ගෙදරට බඩමුට්ටුවක් ගත්තත් හොඳම බඩුව ගන්න. වාහනයක් ගත්තත් හොඳම වාහනේ ගන්න. හැබැයි අපි ධර්මෙ ළඟට එනකොට කොහොමද? ආන්දරණ සරල බණක් කියවම ඇති අපිට. එදිනෙදාට කටයුතු කරගන්න දරුවෝ ටිකක් එක සමගින් එන බලන් බණක් කියවම ඇති කියලා විතරයි ඔබ කියන්නේ නේද? එහෙම කියන්න බෑ පේනතුනේ. ඔබට එහෙම කියන අයිතියක් නැහැ. ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණගැහෙන වෙලාවේදී ඔබ ආරාධනා කළා කියන්න ස්වාමීනි ඔබ වහන්සේ දන්න හොඳම ගැඹුරුම බණ ටික මට කියන්න කියලා. අන්න එතෙන්ට ඔබ දැස් වෙනට ඕන. ඇයි පේනතුනේ මේ අවස්ථාව අපට මගේ හැරුණොත් අර කැස්බෑවා වියසිදුරෙන් අහස බලන්න මගේ මේ දුර්ලභ අවස්ථාව ලැබිච්ච මොහොතෙන් අපි නිසිඵල ලබා ගත වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ අපට අපේ ජීවිතය ගැන ලස්සනට බලන තින ක්‍රමය. ඒ ධර්මය කියන්නේ ලෝකේ සතුටෙම ජීවත් වෙන ක්‍රමය. යම් කිසි දෙයක් කරලා ඉක්මනටම සතුට ලැබෙනවා නම් අන්නේ ඉක්මනටම සතුට ලැබෙන දේ තමයි ධර්මයේ පුහුණු කිරීම කියන එක. දිනක් බුදුරජාණන් වහන්සේ වේතාව එක්තරා තැනැත්තේ ඔහු කියනවා ස්වාමීනි මේ ලෝකයේ මිනිස්සු ඉක්මනින් ප්‍රතිඵල තියෙන දේවල් කරනවා. රැකි රක්ෂා කරන එක, අධ්‍යාපනය ලබා ගන්න එක, ගොවිතැන් කරන එක මේව කරාම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඔබ වහන්සේ දේශනා කරන දේ පුහුණු කරාම ප්‍රතිඵල ලැබෙන හුඟා කල් ගිහිල්ලා කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරනවා යම් කිසි දෙයක් කරලා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ දේ තමයි ධර්මයේ පුහුණු කිරීමේ ලැබෙන ප්‍රතිඵලය කියලා. ලෝකේ තියෙන අනිත් ඔක්කොම දේවල් කාලිකයි. ඒවට හුඟක් කාල ගත වෙන ප්‍රතිඵල ලැබෙන. දැන් බලන්න ඔබ ඔබේ ප්‍රථම උපාධිය ගන්න ඔබ අවුරුදු 6 ඉඳන් අවුරුදු 18ක් 20ක් 25ක් වෙනකම් අවුරුදු 20ක් විතර එක දිගට මහන්සි නොවේ ෆස්ට් ඩිග්‍රිය ගන්න. රැකියාවක් ගන්න තවත් කාලයක්. ඒ වගේ විශාල කාලයක් ඔබ කැප කළ මේ සාර්ථකත්වය ඇවිල්ලා තියෙනවා. පින්තුනි ධර්මය කියන්නේ ඊට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක්. ඒ නිසා ඒ කියන්නේ සම්දිට්ඨික අකාලික කියලා. විසිවර රිසල්ට්ස් ඉමීඩියට්ලි ඉෆෙක්ටිව්. මොකක්ද මේ ධර්ම කියලා කියන්නේ පින්තුනි? ලෝකේ වඩාත්ම සතුටින්ම ජීවත් වෙන තින ක්‍රමය. අපි ජීවිතය කරන හැම දෙයක්ම සතුටෙන් ඉන්න තමයි අපි කරන්නේ. නමුත් වෙනොතින අපේ දෛනික ජීවිතයේ සතුටෙන් ඉන්න කරන දේවලුයි ධර්මයේ හැසිරෙලා සතුටෙන් ඉන්න කරන දේ අතර වෙනසක් තියෙනවා. වෙනස මොකද්ද? අපි එදිනදා ජීවිතයේ සතුට ලබන්න කියන දේවල් වල සතුට ලැබෙන්නේ අපි යම් කිසි වැඩක් කරලා ඉවරවට පස්සේ. දරුවෙක් නම් දරුවා හැදලා ඉවරවට පස්සේ, ඉගෙනගෙන ඉවරවට පස්සේ, ඊට පස්සේ දරුවා රැකියාව ගත්තට පස්සේ, විවාහ වුණාට පස්සේ. ඔහොම අපි නිතරම හිතන්නේ සතුට ලැබෙන්නේ දැනට කරන දේවල් ටික කළා ඉවරවට පස්සේ කියලා. ඒ නිසා තමයි අපි හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවසේ එනවද? ඒ හෙට දවසේ පින්නතින් කවදාවත් එන්නේ නැහැ. අපි දැනට කරන බොහෝ දේවල් වල සතුට තියෙන්නේ ඒ වැඩේ කළා ඉවරවට පස්සේ. ධර්මයේ පුහුණු කිරීමේ වෙනස මොකද්ද? ඒ වැඩේ කරන වෙලාවෙදිම තමයි රිසල්ට් එක තියෙන්නේ. දැන් ඔබ බලන්න මේ පිළිම වහන්සේ දැස් ඔබ බලන්න හොඳට ඇස් දෙකින්. මේ වැඩ ඉන්නේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රිය සහ ප්‍රඥාව ඉහළටම දිනු වෙච්ච උත්තමයන් වහන්සේ කියලා ඔබ මොහොතක් හිතන බලන්න. ඒ හිතන මොහොත බුද්ධානුස්සතිය වඩන වෙලාව. අපේ හිතේ කොච්චර සතුටක්, කොච්චර කුසලයක්, කොච්චර පිනක්, කොච්චර ප්‍රසාදයක් ඇති වෙනවද බලන්න. ඒ වගේම ඔබ මේ දැහැතින් අමර තාතර සලකලා ඇති. අන්නේ සලකපු හොඳ සිද්ධියක් මතක් කරගන්න. අම්ම තාත්තට කැම බීම දීපු හැටි, බෙහෙත් දීපු හැටි, ලෙඩ වෙච්ච වෙලාවේ සලකපු හැටි, ඒ සිද්ධියක් හොඳට මතක් කරගන්න. මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන වෙලාව පිනවත. ඒකට කියනවා චාගානුසතිය කියලා. නැත්නම් චාගානුපස්සනා කියලා. තමන් දානයක් දීලා ඒ දීපු දානය ගැන හිතන මොහොත එක භාවනාවක්. ඒක හිත පිරිසුදු කරන අවස්ථාවක්. ඒ මොහොත බලන්න කොච්චර ප්‍රසාදයක් තමන්ගේ හිතේ ඇති වෙනවද කියලා. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පිනතුනේ සතුට ලබන ක්‍රමය. ඒ සතුට ලබන්නේ කොහොමද? මනසාචය පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කෙනෙක් පිරිසුදු මනසින් යමක් කරනවද, යමක් කියනවද, සුකන්නන් වේති හැපිය තමන් වෙනවා. The Buddha says, he who does something with a pure mind, happiness follows him because of pure mind. Entire message of the Buddha, our Buddha Sadhu, he explained his message for 45 years. All the doctrines that the Buddha explained can be summarized into one sentence, which is Sacitta Pariyodhapanam, purifying one's mind. We purify our mind from negative thoughts. When we purify our mind from negative thoughts, we are happy. When we are angry, we have no happiness. When we are greedy, we have no happiness. When we are jealous, we have no happiness. When we are generous, when we are compassionate, when we are mindful, when we are wise, then we are very happy because of our pure mind. The Buddha explained the way how we purify our mind and how we keep our mind happiness. That is the way what the Buddha explained, and that is Buddhism. Buddha's message. පින්නතුනි සම්පූර්ණයෙන්ම බුදුදහම කියන්නේ හිත පිරිසුදුව තියාගන්න ක්‍රමය. අන්නේ හිත පිරිසුදුව කොයි තරම් ඉහළ මට්ටමෙන් තියාගන්නද කිව්වොත් ඒක ආරම්භ වෙන්නේ දානෙන්. දානෙන් ආරම්භ වෙලා පංචශීලයෙන් තවත් දියුණු වෙලා මෛත්‍රී භාවනාවෙන් තවත් විකසිත වෙලා ඊළඟට සතිමත් භාවයෙන් මයින්ඩ්ෆුල්නස් එකෙන් තවත් දියුණු වෙලා අවසානයේ ඉහළම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ මොකද්ද? මයින්ඩ්ෆුල් බ්‍රීදින්. ආනාපාන සති භාවනාව. ජීවිතේ ලස්සන බලන්න කැමති නම්, ජීවිතේට උපරිම වටිනාකමක් ලබා දෙන්න කැමති නම්, ඔබ විශ්වාස කළ යුතු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ජීවිතේ ඉහළම සතුට රැඳෙන්නේ සෝ සතෝ වාස සති සතෝ පස සති when you breathe in we are aware of that now I am breathing in when you breathe out we are aware of that now I am breathing out we keep our attention in the present moment at the same time we are aware of our breathing in and out පින්නතුනි මේක දවසට විනාඩි 2ක් ප්‍රැක්ටිස් කරලා බලන්න ඔබ දැන් ජීවිතයේ සතුට ලබනවා නම් ඒ සතුට 4-5 ගුණයකින් එක විට වැඩි කරගන්න ක්‍රමය මේක ජීවිතේ ලස්සන බලන්න කැමති නම් මේක කොච්චර දිනු වෙනවද කිව්වොත් පින්නතුනි අවසාන වශයෙන් අපේ ඇහැට පේන අපි අකමැති දේ ඉතාම ඉක්මනින් ඒක කැමති දෙයක් බවට පත් කරගන්න පුළුවන් අපේ කනට ඇහෙන අපි අප්‍රසන්න දෙයක් ෂණිකව අපට පුළුවන් ඒකේ පර්සෙප්ෂන් එක වෙනස් කරගෙන ඒක සුබ දෙයක් හැටියට මෙනෙහි කරන්න. ඒ තරම් වේගයෙන් සිත දියුණු කරන්න පුළුවන් ක්‍රමයක් නේද? බලන්න අපි උදේ ඉඳන් රාත්‍රී වෙනකම් කරන්නේ මොකද්ද? අපේ ඇහැට ප්‍රියමනාප දේවල් දකින්න, කනට ප්‍රියමනාප දේවල් අහන්න, නාසයට හොඳ දේවල් ආග්‍රහණය කරන්න, දිවට රසවත් දේවල් ගන්නනේ මහන්සි වෙන්නේ. මුළු දවස පුරාම අපි බාහිර ලෝකේ වෙනස් කරන්න අපේ ශරීරය පිරිසිදු කරන්න උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් දරන වෙහෙස බලන්න. අන්නේ බාහිර කිසිවක් වෙනස් නොකර සංඥා වෙනස් කළා, පර්සෙප්ෂන් එක වෙනස් කළා සම්පූර්ණම ලෝකය තමන් කැමති විදිහට පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් බුදුහම දේශනා කළා. අන්නේක ආරම්භ වන්නේ පින්වතුනි පළවෙනි කාරණේ තමයි සද්ධාම කියන එක. හිත පිරිසිදුව තියාගත්තොත් අපට සතුට සැනසීම ලැබෙනවා. හිත පොඩ්ඩක් හරි අපිරිසිදු වුණොත් තමන්ට දුක ලැබෙනවා කියන මෙන්න මේ බුද්ධ වාසිතේට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අපි මුලින් විශ්වාස කරන්න ඕන. මෙන්න මේක විශ්වාස කළොත් අපි නිතරම අපේ හිත ගැන අවධානයෙන් ඉන්නේ. දැන් අපි හුඟක් අවධානයෙන් ඉන්නේ අපේ කොණ්ඩේ ගැන, අපේ මූණ ගැන, අපේ ඇහැ ගැන, අපේ දරුවෝ ගැන, අපේ වාහනය ගැනනේ. අපි වැඩිපුරම අවධානයෙන් ඉන්නේ අපේ ගෙදර ගැන. ඒවත් හොඳයි, ඒවත් කරන ගමන් ධර්මයට ආපු ගමන් කිනුත් ඊළඟට මොකක්ද අවධානය තියෙන්නේ? තමගේ හිත ගැන. මේකට කියන්නේ චිත්තානුපස්සනා කියලා. සාමාන්‍ය කෙනෙක් ඇහැට රූපයක් දකිනකොට බාහිර පැත්තටයි අවධානය යොමු කරලා තියෙන්නේ. බාහිර හඳුනාගෙන ඒ බාහිර රූපය තුළ හිත පැත්ත ගන්නවා. අපි ඇසෙන්ම බාහිර රූපය බලනවා. රූපය හඳුනා ගන්නවා. නමුත් ඒත් එක්කම අපි බලන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිනකොට මගේ හිතට මොකද්ද වෙන්නේ? කනට ශබ්දයක් අහනකොට මගේ හිතට මොකද්ද වෙන්නේ? ඇඟට ස්පර්ශයක් දැනෙනකොට මට මොකද්ද වෙන්නේ? මේ ඉන්ද්‍රිය පහ ගැන විශේෂයෙන්ම ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ අතරනොත් අපට උගහක සංවේදී මොන ඉන්ද්‍රියද? ඇහැයි කනයි දෙක. මෙන්න මේ අවධානයට කියනවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියලා. සාමාන්‍ය කෙනෙක් බාහිර රූපය ගැන හිත යොමු කරලා ඉඳිද්දී අපි බලන්නේ මගේ හිතට මේ මොහොතේ මොකද වෙන්නේ කියලා. හැබැයි ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම හිත පිරිසුදුව තියාගන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. හිතට අකුසල විතරකයක් ආවත් තමයි ඉක්මනින්ම හඳුනගන්නේ. දැන් සමහර අය කියනවා මට හරියට කේන්ති යනවා. මට හරියට දෙයක් ගැන ලෝභකම ඇති වෙනවා කියලා කියනවනේ නේ. පින්නොත්නේ ඔබ එහෙම කියනවා නම් හොඳට මතක තියාගන්න ඔබ ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. ඔබ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන වෙලාව. ඔබට කේන්ති යනවා කියලා දන්නවා නම් ඔබ ප්‍රැක්ටිස් එකේ ඉහළම මට්ටමක ඉන්නේ. මොකද්ද? සදෝසං වාචිත්තං සදෝසං චිත්තංติ පජානාති. When we are angry, we immediately understand that my mind has anger at the moment. That means you are in practice. which is contemplation of mind. චitte cittan passe viharati. ඒක බලනවත් එක්කම පිනතුනේ තමන්ගේ හිතට අමනාපය ද්වේෂය වැඩි වෙලාවක් තියාගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට පිනතුනේ සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානාති. විත දෝ සංවාචිත්තං විත දෝ සංචිත්තං පජානාති. ඒ ද්වේෂය දුරු වෙච්ච වෙලාවේදී ඒ දන්නෝ මගේ හිතේ දැන් කවුරුවත් ගැන අමනාපයක් නැහැ කියලා. මෙහෙම ගිහිල්ලා පිනතුනේ සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. හිතට රාගයක් ඇති වෙනකොටම දන්නවා දැන් මගේ හිතේ මේ වෙලාවේ රාගයක් තියෙනවා කියලා. වේද රාගං වා චිත්තං වේද රාගං චිත්තං පජානාති. තමන්ගේ හිතේ රාගය දුරු වෙකලාදී එකක් දන්නවා. මෙන්න මේ විදිහට ගිහිල්ලා පිනතුනේ අපි මේ මාර්ගයේ තේරුම් ගත්ත ගමන්ම අපි එකතකින් දානය පුහුණු කරනවා. නිතර යමක් කෙනෙකුට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඇතැම් විට අපට දෙන්න නැතුණත් වෙන කෙනෙක් දානයක් දෙනකොට සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. අනේ හොඳ පින්කමක් මමත් එක්ක අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දානය තමන්ගේ නිවස ඉඳගෙනම පුහුණු කරන්න පුළුවන්. ගෙදර ඉන්න දරුවන්ට කෑමට ගුවෙනකොට හිතන මම මේ දානයක් දෙනවා කියලා. ඒක නිකන් වැඩක් නෙමෙයි පිනතුනි. ඔබ ගෙදර ඉඳගෙනම දානය ප්‍රැක්ටිස් කරන වෙලාව. ගෙදර අම්මට තාත්තට ආහාර පාන ටික දෙනවා නම් හිතන මම මේ දානයක් දෙන්නේ කියලා. ඔබ කඩේට ගිහිල්ලා බඩු ගේන්න යනවා නම් කෑම බීම ටික හිතන මම ගෙදර දන්සලක් දෙනවා මේ දන්සලට බඩු ගේන යන්නේ කියලා. එතන ඉඳන්ම පිනතුනි අපට පින කරගන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් ඒ අම්මා තාත්තට තමන්ට පුළුවන් උපරිමයෙන් ළඟ ඉන්නවා නම් දෑතින්ම සලකන්න. ඒ අම්මා මිය ගිහිලා ඉන්නවා නම් තාත්තා මිය ගිහිලා නම් ඔබ කරන හැම කුඩා දෙයකම පිනේ යට අනුමෝදන් කරන්න. මෙතනින් මේ ධර්ම මාර්ගය පටන් ගන්න. එතනින් පටන් ගන්නකොට ඊළඟ පියවර තමයි පංචශීලයේ ආරක්ෂා කිරීම. පිනුතුනේ පංචශීලය අපි හිතනට වඩා ඉතාම වටිනා දෙයක් නේ. යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම ආදී මේ කරුණු පහෙන් යම් කිසි කෙනෙක් වැළකෙනවා නම් බලන්න එයා ගැන ඔබට කොච්චර ආදරයක් ගෞරවයක් හටගන්නවද කියලා. ඔබ හිතලා තියෙනවද මේක? ඔබේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන්, අම්මා තාත්තා මේ පහ 100% ආරක්ෂා කරනවා කියලා අපි දන්නවනම් බලන්න පේනතුනේ ගෙදර කොච්චර සාමකාමී වේද? ගෙදර තියෙන වාද ભેද ප්‍රශ්න කොච්චර අඩු වේද? මේ පංචශීලයනොත් වටිනාම කාරණේ මොකද්ද? මොන ශික්ෂාපදයේද වටිනාම ශික්ෂාපදය? According to Buddha's message, we practice moral conduct. Virtue or seal. Especially we practice 5 precepts. Abstaining from killing beings, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. These are the 5 precepts. When we follow these 5 things explained by the Buddha, we are peaceful, we are happy, we are honored in this society. Which is the most important thing among these 5 things? මේ පහෙන් වැදගත්ම කාරණේ මොකක්ද? නිකන් කියන්න බලන්න. බොහොම හොඳයි. මුසාවාදෙන් වැළකීම. අපි හිතන්නේ මේකේ අඩුම දේ කියලා නේ. සත්තු මරණාන් ඒක තමයි ලොකුම දේ. මත්යන් බොරණන් ඒක තමයි ලොකුම වරද කියලා නේ අපි හිතන්නේ නේ. පින්නතුනි මේ පහෙන් වැදගත් මේක මොකද්ද? බොරු කීමේ වැලකීම. දරුවන්ට මුලින් උගන්වන්න ඕනේ මේක. දරුවා වරදක් කළා ඇත්ත කිව්වොත් දඬුවම අඩු කරන්න. දඬුවම දෙන්නේ නැහැ කියන්නේ. ඒකෙන් දරුවා එන්කරේජ් කරන්න ඇත්ත කතා කරන්න. ඒ නිසා කියන්න බොරු කිව්වොත් තමයි ගහන්නේ, ඇත්ත කිව්වොත් දඬුවම් දෙන්නේ නැහැ කියලා. පින්නුතුනි ඇත්ත කියන්න හුරු කරවනවා නම් අනිත්‍යයෙන් දුහුන් ගැතින් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔහුට බෑනේ වරදක් කරලා බොරු කියන්නේ. ඒ නිසා සෙල්ෆ් ඩිසිප්ලින් එකට එනවා අනිත් වැරදි නොකර ඉන්න. පින්නුතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝධිසත්වයෙක් විදියට පාරමිතා පුරන කාලේ මුල් කාලේ ඉඳන්ම පුරන ගුණයක් තමයි මේක. අනිත්‍යරජ ඔක්කොම සසරදි වෙලා තියෙනවා. නමුත් බුද්ධත්වයේ සඳහා ප්‍රාර්ථනා කළ මොහොතේ පටන්ම මේ වරද සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මේක පින්නුතුනි සරල නැහැ. දරුවන්ට උගන්වන ප්‍රධාන ස්කිල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇක්ටිව් ලිසනින් කියන එක, අනිත් එක ඇත්ත කතා කිරීම කියන එක. We should be gently spoken. When someone says something, we should pay our attention to what they say. සුවච බව සහ සත්‍යවාදී බව තමයි සම්පූර්ණම ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධාන අඩිතාලම වෙන්නේ. මේකෙන් තමයි අපේ ආධ්‍යාත්මික ගමන වේගවත් වෙන්නේ. යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට හොඳට අනිත් බඩ මුට්ටු ෆෝන් එක පැත්තකින් තියලා හොඳට අහන්න ස්කිල් එක ඇති කරන් දරුවන්ට. පින්නතුනේ ඒක විශේෂ ගුණයක් කියලා. පන්තියේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක නෙමෙයි වැදගත් වෙන්නේ. GPA එකට වඩා වැදගත් වෙන්නේ පින්නතුනේ මේ ඇක්ටිව් ලිසනින් කියන එක. ඒ නිසා තමයි කරණීයමිත සූත්‍රයේ තියෙන සුවච කියලා ගුණයක්. සුවච කියන්නේ ඇක්ටිව් ලිසනින් කියන එක. We should be gently spoken. That is one of the main qualities on the path of liberation. පින්නතුනි මෙන්න මේ ගුණයත් එක්ක ඉදිරියට එනකොට අපි විශේෂයෙන්ම පංචශීලය ආරක්ෂා කරනවා. පංචශීලය ආරක්ෂා කරගත්තු ගමන්ම පින්නතුනි මේක තමන්ට මහා පුණ්‍ය ගංගාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා පුණ්‍ය ගංගා අටක් දේශනා කළා. ඒවට කියනවා පුඤ්ඤාභිසන්ද කියලා. මේ අට පින්නතුනි කිසිම වියදමක් නොවේ ගෙදරින්දන් මහා පින්කම් අටක් කරගන්න පුළුවන්. මොනවද යට? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නා දාන පටිවිරතෝ හෝති, හාමි සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හෝති. පින්නොතිනි මෙන්න මේ අට මහා පුණ්‍ය ගංගා පින් උල්පතටක් කියලා දේශනා කළා. මේක දැනටත් ඔබ පිළිපදිනවා අපි දන්නවා. අපේ සදහවත් පින්නතුන් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා ඇසුරු කරන විහාර විහාරස්තන ඇසුරු කරන ඔබ මේක හොඳටම රකින්නවා. හැබැයි රැක්කට ඔබ මේ ගැන හිතන්නේ නැහැ. රකින්න වගේම හැමදාම දවසට වැඩි වාර ගණක් හිතන්න මං බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනෙක්, මං පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා. එහෙම හිතනකොට පින්නොතුනේ විශාල කුසලයක් තමගේ ජීවිතය තුළ වර්ධනය වෙනවා. ඒත් එක්කම තමයි ඊළඟ පියවරට එනවා. බුදුදහමේ සුවිශේෂ මනුසාසනය තමයි මෛත්‍රී භාවනාව. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. දබුදසේස් යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. He who sees that may all beings be well happy and peaceful. He is on the path of liberation. He who wishes to attain the peace of mind should practice, may all beings be well, happy and peaceful. මානසික සුවයක් අපේක්ෂා කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයේ තියෙන ඕන ප්‍රධානතම ලක්ෂණය තමයි මෛත්‍රී භාවනාව වැඩි වීම. තමන් බලන්න තමන්ට දවසට කොච්චර වෙලාවක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල වඩන්න පුළුවන්ද කියලා. වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාව විතරක් නෙවෙයි. තිත්තං චරන් නිසින්නෝවා යාවතස්ස විගත මිද්දෝ. හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, ඇවිදිනකොට, සැතපෙනකොට ඉරියව් හතරෙදිම කරන්න පුළුවන් භාවනාව. ඔබේ සතුට තීරණය කරන ප්‍රධානතම නිර්ණායකයක් තමයි දවසට කොච්චර මෛත්‍රී භාවනාව පුහුණු කරනවාද කියන කාරණේ. මේක තමයි ඔබට එන අපල දුරු වෙන්න කරන්න තියෙන ලොකුම පින්කම. දැන් අපි කේන්දරේම අපලයක් තියෙනවා නම් ඌවා පින්කම් කරනවනේ නේද? බලු කපුට දාන දෙනවා, බෝධි පූජා තියෙනවා, පිරිත් තියෙනවා, නොයෙක් දාන දෙනවනේ. ඒ සියල්ලට වඩා පින්නතුණිය අපල දුරු කරගන්න කැමති නම් ඉහළම ලෞකික කුසලය තමයි මෛත්‍රී භාවනාව වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සිද්ධ කරන සියලුම පින්කම් එක පැත්තකින් තියලා මෛත්‍රී භාවනාව අනිත් පැත්තෙන් තිබ්බොත් අර සියලුම පින්කම් වලින් ලැබෙන ආනිසංසය මෛත්‍රී භාවනාව එක මොහොතක් වැඩීමේ ආනිසංසයෙන් 16 පංගුවක් තරම් කටින් නැහැ කියලා. ඒ තරම් ආනිසංසයක් මේකේ තියෙනවා. මේ මෛත්‍රිය කොච්චර දින වෙන්න ඕනද? යම් කෙනෙක් දකිනකොටම මේ දකින්නේ මගේම පුතා, මගේම දුව කියන හැඟීමෙන් බලන්න පුළුවන් මට්ටමටම මෛත්‍රිය දින වෙන්නට ඕන. ඒක ලේසි නෑ පින්නතුනි. ඇයි මේ මට්ටමට දිනු කරන්න ඕන කියලා කියන්නේ? අපේ හිතේ තියෙන සතුට නැති වෙන ප්‍රධානම දෙයක් තමයි අමනාපය, ද්වේෂය කියන කාරණේ. අනිත් ඇගේ වැරදි අඩුපාඩුකම් දකිනකොට අපේ හිත ඉක්මනටම හිත වෙනස් වෙනවා, හිත කලකිරෙනවා, හිත අමනාප වෙනවා. අන්න ඒ නිසා අපි ස්කිල් එක කියලා කියන්නේ මොකද්ද? සුසුකං මත ජීවාම වේරණේසු manussේසු වේරණේසු manussේසු විහරාම වේරිනෝ. Let's live happily without anger among those who are angry. This is high skill. The one who can make you angry will become your master, since you are controlled by that person. You are a servant at that moment. The one who can make you angry will become your master, since you are controlled by him. Therefore, you should be proud of that. No one can make me angry. That is your skill. That is your Buddhist great point average. And also, the one who can make you lustful will become your master, since you are controlled by that person at that moment. You are a servant. The one who can make you ignorant will become your master, since you are controlled by that person at that moment. You are a servant. මෙන්න මේක තමයි පින්නතුනේ බුද්ධිස් ස්කිල්ස් කියලා කියන්නේ. මෙන්න මේක තමයි ඩීසන් පිට ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් අපි කැමතිනේ හරි ඩීසන් පිට ඉන්න නම් කියන්නේ. යා හරිම ඩීසන් කෙනෙක් කියලා කියනවනේ නේ. හොඳට ඇඳලා කොණ්ඩේ ලස්සනට පීරලා කෙලින් යනවනම් අපි කියන හොඳ ඩීසන් කෙනෙක් කියලා නේ. පින්නතුනේ මේ සාසනේ හිටිය කුජ්ජුතරා කියලා කාන්තාවක්. ඇගේ නම උත්තරා. කුජුත්තරා කියලා කියන්නේ කුදු උත්තරාම කුදු ගහල යන යනකොට. කාන්තා ලෝකයේ ශ්‍රේෂ්ඨතම කාන්තාව ගිහි කාන්තාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්න එකම දුවක් නම් දුවගෙන් ඉල්ලීමක් කරන දුවේ කොහොම හරි කුජුත්තරාව හරි වගේ වෙන්න කියලා. නන්ද මාතා වගේ වෙන්න කියලා. බෞද්ධ ලෝකයේ කාන්තා ලෝකයේ අභිමානයේ කුජුත්තරාව අනාගම වෙච්ච කෙනෙක්. ඇය සිය ගණන් කාන්තාවන්ට බණ කියපු කෙනෙක්. ඒ නිසා බුදුදහමේ සම්පූර්ණ ස්කිල්ස් කියලා කියන්නේ කුසලතා කියලා කියන්නේ මෙන්න මේ රාග, ద్వේස, මෝහ, අභියස, අකම්පිත සිතක් ඇති කරගන්න එක. ඒ කියන්නේ අපි මානසිකව නිරෝගී කියන එක. මානසික නිරෝගී භාවය. අන්නේ මානසික නිරෝගී භාවයට ප්‍රධානතම හේතුවක් තමයි මෙන්න මේ මෛත්‍රී භාවනාව කියන කාරණේ. පුළුවන් තරම් දවසට විනාඩි 5කින් පටන් ගන්න. ඒක ටිකෙන් ටික වැඩි කරගෙන දවසට මෛත්‍රී භාවනා කරනවා වැඩි කරගන්න. දරුවන් එක්කම මේක කරන්න. May all beings be well, happy and peaceful. May my friends in the classroom be well, happy and peaceful. May my neighbors be well, happy and peaceful. May my relatives be well, happy and peaceful. May all beings in this world be well, happy and peaceful. This is the way how we develop loving kindness meditation, metta bhavana, explained by the Supreme Buddha. මේ මෛත්‍රී භාවනා මෙච්චරම වඩන්න කියලා දේශනා කරේ පිනතුනි. මෛත්‍රී භාවනා දිනු වෙච්ච ප්‍රමණයට ලෝභකම අඩු වෙනවා. මෛත්‍රී භාවනා දිනු වෙච්ච ප්‍රමණයට ඊර්ෂ්‍යාව අඩු වෙනවා. අමනාපය අඩු වෙනවා. මාන්නය අඩු වෙනවා. ආඩම්බරකම අඩු වෙනවා. දැන් බලන්න ඔබේ දරුවල ළඟ ඔබ ඉන්නකොට ඔබ ආඩම්බරද? ඔබ යමට ඊර්ෂ්‍යා කරනවද? මාන්නයක් තියද? ලෝභයක් තියද? රාගයක් තියනවද? නෑ නෑ නේ. ඔබේ දරුවා ළඟදී ඔබ දරුවා මලක් වගේ තියාගන්න ලස්සනට නේ. දරුවට මදුරුවෙකු වුණත් හානියක් නොවන විදිහට දරුවා ඉතාම ලස්සනට දරුවගේ හිත කලකිරෙන්නේ නැති විදිහට ඔබ දරුවා ළඟ ඉනකොට හරියට සිල් ගත්තා වගේ ඉන්න නේ. අන්න ඒ වගේ හැම කෙනෙක්ම දරුවා විදිහට බලන්න පුළුවන් නම් අපේ හිතේ වෙල රාගයක් ඇති වෙන්නේ නැහැ වෙනතුනි. අපේ හිතේ යම ගැන දැඩි ලෝභයක් හටගන්නේ නැහැ. අමනාපයක් හටගන්නේ නැහැ. මාන්නයක්, ඊර්ෂ්‍යාවක්, කලාතකවත් නැහැ පිනතුනි. ඒ කියන්නේ අපි කොච්චර මනසෙන් නිරෝගීද බලන්න. එමගින්ම දරුවා ළඟදී ඔබ කොච්චර බඩගින්නේ හිටියත්, දරුවා බඩගින්නේ නොහිටියත් ඔබ දරුවට කැම ටික දෙන්න බලනවනේ. ඔබ ඊටාම බඩගිනි වෙච්ච වෙලාවක කැම ටිකක් බෙදාගත්තු වෙලාවක බලන්න. දරුවා ඇවිල්ලා පිඟානට අත දාලා මොන හරි ගත්තොත් ඉතින් කොහොමද? ඔබ අමනාපයිද? බනිනවද? ඔබ දවස් ගාණක් බඩගින්නෙන් ඉච්ච වෙලාවක වුණත් ඔබේ පිඟානෙන් දරුවා කැම ටිකක් ගත්තොත් ඔබ කොච්චර ආදරෙන් දරුවට දෙනවද ඒක? කැම බෙදාගන්න ගියාම පින්නොත්ින අපි එහෙම වෙන්න ඕන. නිතර බලන්න අපට වඩා කෑම ඕන කෙනෙක් ඒ වෙලේ ඉන්න පුළුවන්. අපට වඩා බඩගින්නේ කෙනෙක් එතන ඉන්න පුළුවන්. ඉක්මනින්ම සමහර වෙලෙ කෑම ගන්න හොබ බඩගිනි අය. එයාට පොඩ්ඩක් ඉඩ දෙන්න. අපට පොඩ්ඩක් පරක් වුණාට කමන්නේ. මේ හැම තැනක්ම පින්නතුණි අපි අපේ මේ මෛත්‍රිය බලන අවස්ථා. ඊළඟට පින්නතුණි ඉහළම කුසලතාවයේ ඉහළම ප්‍රැක්ටිස් එක විදිහට බුදුහම දේශනා කළේ සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක. The highest quality that the Buddha explained for inner peace is that practicing mindfulness, being aware of our body and mind. We keep our attention in the present moment. At the same time, we are aware of that what happens to my body and mind at this moment. එක පටන් ගන්නේ කායන ප්‍රසන්නාවෙන් the awareness of our physical body. ඒක ටිකෙන් ටික අපි වේදනා ප්‍රසන්නාවට ඇවිල්ලා ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතෙහි සිතානු බලමින් වාසය කරනවා. සිතට එන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා බලනවා. අන්නේ ගමන් මගේදී ඉහළම භාවනා පුහුණුව තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. සෝ සතෝ වාස සති සතෝ පංච සති දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති දීගං මා පස සන්තෝ දීගං පස සාමිති පජානාති. ඔබ බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් ඔබ ධර්මයේ විශ්වාස කරනවා නම් ඔබ සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා නම් ඔබ විශ්වාස කළ යුතු දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි මගේ ජීවිතයේ මට වඩන්න පුළුවන්, ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඉහළම ස්කිල් එක තමයි, ඉහළම ප්‍රැක්ටිස් එක තමයි මයින්ඩ්ෆුල් බ්‍රීතින් කියන එක. මට ඉන්න හොඳම මිත්‍රයා මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියන එක, මයින්ඩ්ෆුල් බ්‍රීතින් කියන එක. අපිට ඉන්න යාළුවෝ පින්නතුණි ටිකෙන් ටික ඈත් වෙලා යනවා. අපේ ඥාතීන් අපිට කලින් මේ යනවා. අන්තිමට අපි හුඟක් අසරණ වෙනවා. අපි අතපය වාරු නැහැ දෙමිට. නමුත් අපි හුස්ම ගන්නවා. අනේ හුස්ම ගන්න වෙලාවේදී පිනොතිනි වර්තමාන මොහොතෙහි මයින්ඩ්ෆුල් බ්‍රීතින් එක ප්‍රැක්ටිස් කරලා තියනවා නම් එදාට ඔබේ ජීවිතේ පිනොතිනි සතුට නිම කරන්න බෑ. ඒක ජීවිතය අවසානේ වෙනකන් ඉන්න එපා. අදාදම පුහුණු කරන්න. ඔබේ ජීවිතේ ලබලා තියෙන වටිනාම දේ කියලා හිතන්න. ඔබේ ධනයවත්, ඔබේ දරුවන්වත්, ඔබේ රැකියාවවත්, ඔබේ උපාධියවත් නෙවෙයි. ඔබ ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා වඳිනවා නම් ඔබ විශ්වාස කළ යුතු ප්‍රධානතම දේ තමයි The real success in my life is that the duration of practicing mindful breathing. දවසකට ආනාපාන සති භාවනාව පුහුණු කරන්න තමන් වෙන් කරන කාලය. මේක මුලින් ටිකක් අමාරුයි. කාලය ගියාට පස්සේ පින්නතුනි අමාරු ආනාපාන සතිය වඩන්න නෙවෙයි. ආනාපාන සතිය නොවැඩි ඉන්න. මේක තමන්ගේ ජීවිතයේ හොබි එක බවට පත් වෙනවා. ඉන්ටරෙස්ට් එක බවට පත් වෙනවා. ඉක්මනටම වේගයෙන්ම සතුට ලබන ක්‍රමය මේක. මේකට කියනවා මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. බඹසර ප්‍රැක්ටිස් එක කියන එක හරියට ඉතාම මිහිරි පානයක් වගේ මේ පැණි වගේ කියලා. අන්නේ ආනාපාන සතියත් එක්ක ඒකට කියන්නේ සතිමත් බව කියලා මයින්ඩ්ෆුල්නස් එක කියලා. ඒකයි කියන්නේ සම්මා සති කියන එකට. අන්නේ සම්මා සතිය තනි එකක් නෙවෙයි. ඒක ආර්ය ශ්‍රණිකක මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ කරුණුත් එක්ක එකට යන එක. ඒ ආනාපාන සතිය වඩන්න කලින් සම්මා දිට්ඨිය කොහොමද දුක හටගන්නේ, දුක නිරෝධ වෙන්නේ කොහොමද කියන එක දැනගන්නට ඕන. දුක හටගන්නේ කොහොමද? ඇහැට දකින්න රූපය දැක්කට පස්සේ ඒ රූපය එහෙමම ඉතුරු වෙනවා කියන එකයි දුකට හේතුව. මේක අවිද්‍යාවෙන් වෙන්නේ, මොහේ නිසා වෙන්නේ. දැන් මේ මොහොතේ අපේ හැට රූපයක් පේනවා නම් අපි හිතන්නේ මට පේන්නේ මේ වෙලාවේ දකින්න රූපයමයි පේන්නේ කියලා. වර්තමානයේ රූපය ඇහැට කන්ටැක්ට් කරන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න විට ඇසත් රූපය චක්කු විඥානයත් ඉතුරු නැතුවම නැති වෙලා තියෙනවා, සීස් වෙලා තියෙනවා. සරලම උදාහරණයක් කියන්නම්. අපි නිතරම මේක තේරුම් ගන්න පුළුවන් විදිහට කියන උදාහරණයක්. අපි කෑම ටිකක් කනවනේ. කෑම ටිකක් පිඟානේ තියෙන කෑම ටිකක් කටට දාලා රස විඳිනකොටම අපි බලන්නේ මොකක් දිහාද? අපි බලන්නේ පිඟානේ දිහානේ. රස එනකොටම අපි හිතන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා නේද? මේ මොහොතේ ඔබේ දිවට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ දිවට රසයක් දැනෙනවා නම් ඒ රස දැනෙන අර පිඟානේ දාලා තියෙන කෑමද? මේ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටිකනේ. ඒ කටේ තියෙන කෑම ටික අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සනද? ඔබට කවදාවත් හිතර තියෙන කෑම කනකොට මට මේ දැන් රස දැනෙන්නේ මේ කටේ තියෙන කෑම කියලා? ඔබ හැමදාම බලන්නේ පිඟානනේ. අනේ බලන්න මේ බත් ටික කොච්චර රසද, මේ වෑංජන කොච්චර රසද, ඈ මේ පොලොස් කරිය කොච්චර රහද. පිඟානේ දිහා බල බල තමයි කෑම කන්නේ. පින්නතුනි බලන්න මේක අපිට නිකමටවත් ජීවිතේ එක දවසක් හරි හිතලා තියද කියලා බලන්න. පොඩක් හරි හිතෙනවා කටට වැලි කැටයක් එම හැපුණොත් නම් පොඩක් හිතෙනවනේ. නැතුව නිකන් කවදාවත් අපිට නිකමටවත් හිතෙලා නෑ දැන් මේ රස දෙන්න කටේ දින කැමී කියලා නේ. හැමදාම හිතන්නේ පිඟානේ තියෙන කැම් ටිකෙන් තමයි මෙරහ එන්නේ කියලා. ඇත්තටම පින්නතුනි පිංගානේ තියෙන කැමරහද? පිංගානේ ලස්සන තියෙන කැමරහද? රහද කියලා බලන්න ඒ කැමරා ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් මේ හරියෙන් දාන්න බලන්න පල්ලෙහාට රහද කියලා බලන්න. ඒ පිංගානේ ඔබ රසයි කියලා හිතගින කැමරා ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් මේ හරියට බඩට කොහෙද දාන්න බලන්න රහද කියලා බලන්න. රහද? රහ නැහැ පින්නතුනි. රහ තියෙන්නේ මේ දිවේදී මේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන අවස්ථාව තමයි රස කියලා කියන්නේ. ඒක කටට එන්න ඕන. ඒක රස දැනෙනකොට ඒ කැමරේ තියෙන ලස්සන නැහැ. ඒ කැමරේ තියෙන සුවඳ නැහැ. ඒ කැමරේ තියෙන කලින් තිබිට උෂ්ණත්වය නැහැ. ඒව සියල්ලක්ම වෙනස් වෙලා තමයි මේ රසය එන්නේ. අන්නේ වගේම තමයි පින්නතුනි ඇහැට රූපයක් තියෙන අවස්ථාව කියන්නේ චක්කු විඥාන අවස්ථාව නෙවෙයි. චක්කු විඥානේ ඉතුරු නැතුවම නැති වෙලා වැය වෙලා ගිහපු තැනක නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. එහෙනම් අපි මෙතෙක් කල සැප දුක් විඳේ කොහොමද? චක්කු විඥානෙන්ද? සෝත විඥානෙන්ද? ගාන විඥානෙන්ද? ජීවහ විඥානෙන්ද? නෑ පින්නතුනි. මෙතෙක් කල අපි යම්තා සැප දුක් විඳනන් ඒ සියලක් විඳේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන්. මනසක් ධර්මාලම්බනත් එක්ක මනෝ විඥාන කියන අවස්ථාවෙන් ඒ අවස්ථාවේදී ඒ දේ හඳුනා ගන්නකොට රස විඳිනකොට ඊට පදනම් වෙච්ච බේස් වෙච්ච අර මුල් අවස්ථාව ඇස ආදී ආයතන රූප ආදී අරමුණු චක්කු විඥාන ආදී විඥාන සියල්ලක්ම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගිය උතන. පින්නතුනි එහෙනම් දුක හා සැප කියන්නේ මොකද්ද? මෙන්න මේක නොදැනගත්තොත් දුකින් ඉන්නේ බාහිර රූපේ හිත බැසගෙන තියෙන්නේ. බාහිර කෙනාට අපිව වෙනස් කරන්න පුළුවන්, අපට දුකක් දෙන්න පුළුවන්. මෙන්න මේක තීරුම් ගත්තොත් බාහිර දෙයකට හෝ පුද්ගලයෙකුට අපව කන්ට්‍රෝල් කරන්න බෑ කියන එක. පින්නතුනේ මෙන්න මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහරයට දේශනා කරනකොට දෑත නලලේ තියලා කෑ ගහලා පස්සඟ පිහිටුවල වඳින බුදුහාමර ළඟ ශ්‍රද්ධාව උතුරා ගිහලා බුදුහාඳුරනේ මෙච්චර කලක් මා සැප හොයාගෙන බාහිර ලෝකෙට ගියා, මෙන්න සැප විඳින ක්‍රමය, මෙන්න දුකේ නිදහසන ක්‍රමය කියලා මාව ඔබ වහන්සේ සරණ ගියපු කෙනෙක් කියලා සලකන කියලා දේශනා කරනවා. සමහර අය හිට වෙන දවසේ රාජ මංගල්‍ය රාජාභිෂේකෙ තිමිච්චය අද වෙන දවසේ මහනුවර මේක අහලා පින් තිමිච්චය. හිට වෙන දවසේ විවාහ වෙන්න කියලා හිටපු අය විවාහය ඕනේ නැහැ කියලා අද වෙන දවසේ මහනුවර. අපි මේ බාහිර ලෝකයේ සියල්ලක්ම හොයාගෙන යන්නේ මේ භෞතික ලෝකයේ සැප බාහිර ලෝකෙන් එන දෙයක් නෙවෙයි පින්නතනි. සම්පූර්ණම සැප දුක් කියලා කියන්නේ තමන්ගේ මනසින් ගොඩනගා ගන්න දෙයක්. හැබැයි රූපයක් නැහැ කියන්නේ. හැබැයි රූපෙන් දුකක් සැපකත් බාහිරින් එන්නේ නැහැ පින්නතනි. සම්පූර්ණම දුක සැප කියන එක වෙන්නේ අපි හිතන විදිහට. ඊගොල්ලෝ සරල උදාහරණයක් කියන්නම්. යම්කිසි පිරිසක් මැදදී ඔබට කවුරු හරි බනිනවා. ඔබ දන්නේ නැති කෙනෙක් නරක වචනෙන් බනිනවා. බැන ගම ඔබට මොකද වෙන්නේ? දුකක් එනවා නේද? ලැජ්ජාවක් එනවා නේද? හැබැයි ටික වෙලාවකින් කියන වෙන කෙනෙක් ගණන් ගන්න එපා, මෙයාට මානසික රෝගයක් තියෙන කෙනෙක්, මෙයා කාටවත් බනිනවා, අපටත් බැනලා තියෙනවා. ගණන් ගන්න එපා කියලා කියනවා. කිව්ව ගම මොකද වෙන්නේ? කිව්ව ගමම වෙන්නේ අර හරක නැති වෙනවා. එහෙනම් මුලින් දුක එන්නත් පස්සේ දුක නොවෙන්නත් මොකද හේතුව? එහෙනම් බාහිර ශබ්දෙන් දුක ඇවිල්ලා තියෙනවා. බාහිර ශබ්දෙන් නම් දුක ආවේ, එහෙනම් පස්සේ තමන්ට දුක තියෙනට ඕන. ඒ වගේ මේ බනින වෙලාවේ ඔබත් එක්ක අමනාප කෙනෙක් ළඟම ඉන්නවා. ඔබට බනිනම කිසියම් කෙනෙක් ඒ වචන ටිකම අනිත් කෙනාටත් ඇහෙනවා. එතකොට අනිත් කෙනා දුක් වෙනවද? ඔබත් එක්ක අමනාප කෙනා දුක් වෙනවද ඔබට බනින වෙලාවේදී? එයා සතුටු වෙනවා එයා. එහෙනම් ඔබ දුක් වෙලා අරයා සතුටුනේ කොහොමද? වචනෙන්ද එහෙනම් සතුට දුක කියන එක ආවේ? වචනෙන් නෙවෙයි ආවේ පින්නතුනි. ඒ වචනේ අපි ගන්න විදිහ, ඒක නිරුද්ධ වුණාට පස්සේ අපි හිතන විදිහෙන් තමයි සම්පූර්ණ මේ දුක සැප කියන එක එන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් අපි කිසිදාක බාහිර ලෝකයෙන් සතුටක් හොයාගෙන යන්නේ නැහැ. අපි අපටම සතුට නිර්මාණය කරගන්නවා. කොච්චර නිර්මාණය කරගන්නවද කිව්වොත් පින්නතුනි, මේ ආනාපාන සතිය වැඩි ඥානසංස විදියට ඕනෑම ප්‍රියමනාප දෙයක්, ලස්සන දෙයක් එහෙම ලස්සන නොවේ කියලා පිළිකුල් විදියට අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම පිළිකුල් අවලස්සන කැත දෙයක් ලස්සන විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ දෙකම දුරුකල උපේක්ෂාවෙන් මොනනම් එහෙම මෙනෙහි කරන්න පුළුවන්. බාහිර ලෝකයේ කිසිවක් වෙනස් නොකර අපේ සංඥාව, අපේ පර්සෙප්ෂන් එක විතරක් වෙනස් කරලා සම්පූර්ණ මුළු ලෝකයක් පාලනය කරන්න පුළුවන්. පින්නතුනි, මේක හරියට තේරුම් ගත්තොත් අපි එදිනෙදා මහන්සි වෙන දේවල්, සල්ලි වේදන් කරන දේවල් හුඟක් අඩු වෙලා යනවා. පින්නතුනි, අපි බාහිර ලෝකයෙන් සතුට හොයාගෙන කොච්චර වේදන් කරනද, කොච්චර දුර යනවද, කොච්චර අනිත්‍ය කීරිත ප්‍රශංසා කරනකම් බලාගෙන ඉන්නවද අපි? කොයිතරම් උපකරණ මිලදී ගන්නවද? තමන්ට තේරෙන තමන්ගේ සතුට සම්පූර්ණයෙන්ම තමා විසින් නිර්මාණය කරන දෙයක් සහ සම්පූර්ණ මේ දුක එන්නේ නොදැනීම අවිද්‍යාව නිසා කියලා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇහැට රූපයක් දැකලා තේරුම් ගන්නකොට ඒ රූපය තාම ඒ විදිහටම තියෙනවා කියලා හිතනවා නම් මේකයි දුක. ඒක නැති වෙච්ච තැනක, බෑ වෙච්ච තැනක මේ මනෝ විඥාණයක තමයි මේක බලන්නේ කියලා දැක්කොත් බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ නිදහස් වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ දහම් මගේදී අර සෝච භාවයෙන් ඇක්ටිව් ලිස්නින් කියන එකෙන් පටන් අරන් දානෙන් උපවත් වෙලා පංචශීලයෙන් තවත් ලස්සන වෙලා මෛත්‍රී භාවනාවෙන් විසිතුරු වෙලා ආනාපාන සතියෙන් මේ ප්‍රඥාව ඊරට මැනට වන කියන තමයි. එනිසා මේක යදාපර සඳහන් කරන්න බලාපොරොත්තු වෙන ඉතාම කෙටියෙන් ධර්මය කියන්නේ මේක. එනිසා ඔබ දහමට එන්න කැමති අය, දහමින් ප්‍රයෝජන කැමති ගන්න කැමති අය, එනිසා ඔබ සම්බුද්ධ ශාසනයට උදව්පකාර කරන, විහෙර විහාරස්ථානට වලට උදව්පකාර කරන අය ඔබ, එනිසා මේ දහම ගැන උපරිම විශ්වාසය තියන්න. මේ කාරණා විශේෂයෙන් මෛත්‍රී භාවනාවත් ආනාපාන සතියත් කියන මේ කාරණා දෙකට දවසේ වැඩිපුර කාලයක් වැය කරන්න. ගෙදර ලස්සන ස්ථානයක් භාවනා කරන්න වෙන් කරගන්න. කාමරයක හරි, ගෙදර වත්තේ හරි, මලගහක් යට හරි ලස්සන භාවනාසනයක් හදාගන්න. විනාඩි 5ක් භාවනා කරන්න කියලා. ඔබේ නිවසේ තියෙන වටිනාම තැන වෙන්න ඕන ඔබ භාවනා කරන ස්ථානය. ඔබ ගෙදර ගන්න වාහක ඉඳන් කළා නේද? ඔබ අවුරුදු 30ක් 40ක් හම්බ කරලා ගත්ත දෙන්නේ ඔබේ ගෙදරනේ, ඉඩමනේ. අන්නේ ගෙදරින් ගන්න ප්‍රයෝජන මොකද්ද? ඒ ගෙදර භූමියේ ලස්සනම තැන ඉඳන් ඔබ භාවනා කරන්න. ඔබ වෙනත් තැනක් බලන්න ගියොතින් ගඟක් හරි, දියල්ලක් හරි, මුහුදු වෙරළක් හරි ගිය ගමම විනාඩි දෙකක් හරි එතන ඇස් දෙක තියාගෙන භාවනා කරන්න. ඒ භාවනා කරන පින්තූරයක් ගන්න ඔබ. විනාඩි දෙකක් භාවනා කරන්න හොක කියලා ඕනේ. බොහොම ලස්සන නගර තියෙනවා, ලස්සන හෝටල් තියෙනවා, ලස්සන මල් එහෙම තියු ප්‍රදේශ නේද තියෙන ස්ථාන. ඒ තැඟට ගිය ගමම ස්ථානෙකින් ඉඳගෙන, නිවාඩු තැනකින් ඉඳගෙන, පහසු තැනකින් ඉඳගෙන පොඩි වෙලාවක් විනාඩි 5ක් භාවනා කරන්න. ඔබේ ගෙදර තියෙන ලස්සනම තැන, වත්තේ ලස්සනම තැන, මල් ගහක් යට, යවනක් යට විනාඩි 5ක් ඔබ භාවනා කරන්න. ඒ පහකින් ටික වැඩි කරන්න විනාඩි 10, 15. ඔබ පින්නතන ඊට පස්සේ ඔබේ ජීවිතේ ලස්සනම තැන, වටිනාම තැන, සතුටු වෙනම තැන ඔබේ ගෙදර වෙන්නට ඕන. ඔබ මෙච්චර වීදමක් කරලා ගෙදරක් අරගෙන ඔබ සතුට විඳින්න ඈත දුර බැහැර යනවා නම් ඒක ලොකු වැරදීමක් පින්නතන. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහන දවසක්ද ලස්සනම තැන කොතනද කියලා. ගංගාවද, ආරණ්‍යද, කෛස්ති ස්ථානද, ආරණ්‍ය සේනාසනද ලස්සන කියලා. බුදුරජාණන් වහන්සේ කියනෝ නෑ, ඒ කිසිම තැනක් නෙවෙයි ලස්සන. ලස්සන කොතනද? සිත දියුණු කරන කෙනෙක් යම් තැනක ඉන්නවා නම්, විරාගී කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් යම් තැනක ඉන්නවා නම් අන්න ඒ භූමිය තමයි රමණීය භූමිය කියලා. ඔබේ ගෙදර ලස්සන වෙන්නේ ගෙදර ගහලා තියෙන පින්තූර වලින් නෙවෙයි. ගෙදර තියෙන වටිනා භාණ්ඩ වලින් නෙවෙයි. ගෙදර බිත්තියේ ගාන තියෙන තීත වලින් නෙවෙයි. ඔබේ ගෙදර ලස්සන වෙන්නේ, ඔබේ ගෙදර වටිනාකම වැඩි වෙන්නේ ඔබ ගෙදර භාවනා කරන්න ඕන විනාඩි 5ක් හරි. ඔබේ දරුවෝ ටිකත් එක්ක වාඩි වෙලා නිකන් හරි දවසට විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන ඉන්න. ගාථාවක් ඇහිමින් ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ ගැන හිතමින් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ මෙහෙම කියලා භාවනා කරන එක අමාරු නෑ පින්නතුනි. භාවනා කරන එක තමයි ලෝකේ තියෙන ලේසිම දේ. අපි හිතන්නේ අමාරුයි කියලා නේ. අමාරුයි කියලා හිතන අර එකපාර පෑ ගන්න හිතන ගියොත් මුලින් හිතන මං අද විනාඩියක් භාවනා කරනවා කියලා. අමාරු නෑ ඒක. ඊට පස්සේ හිතන මං විනාඩි දෙකක් භාවනා කරනවා කියලා. මෙහෙම ගිහලා ටිකෙන් ටික ගියාට පස්සේ පින්නතුනි තමන්ගේ විනෝදාංශය තමන්ගේ හොබි එක වෙන්නේ මොකද්ද? භාවනා කිරීම. එතකොට ඔබට ගෙදර කවුරුත් ආදරය කරනවා. ඔබ ගැන කවුරුත් කැමති වෙනවා. ඔබ ලස්සන වෙනවා. මොහොන මලක් වගේ වෙනවා. ඔබ නිරෝගී වෙනවා. ඔබට දෙවියන් ආශිර්වාද කරනවා. ඔබේ මියගිය ඥාතීන් අම්මලා තාත්තලා ඔබ දිහා බලන සතුට වෙන ඔබට ආශිර්වාද කරනවා. ඒක තමයි සැබෑම බුද්ධ පූජාව, සැබෑම සංඝ පූජාව වෙනවා. ඉතින් මේ ධම්මග ඉදිරියට යනකම් අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අද දින ඔබ බොහෝ දුර බැහැර ඉඳලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විහාරස්ථානයේ කරී ආවා. ස්වාමින් වහන්සේලාට දාන ආදී පූජා කරනවා. මේ වෙලාවේ සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම පන්සිල් සමාදන් වුණා, ධර්ම ශ්‍රවණය කළා, කෙටියෙන් නමුත් භාවනා කළා. මේ හැම දෙයකින් ඔබේ ජීවිත ලස්සන කරගන්න, ඔබේ සිත ලස්සන සිතක් බවට පත් කරගන්න, ලස්සන මලක් වගේ සුවඳවත් විසිතුරු මලක් වගේ ඔබේ හිත හැම වෙලාවෙම පිවිතුරුව තියාගන්න. දිනේම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාතිර සම්පන්නල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත් උතුම් කුසල හේතුවෙන් මේ පින්වත් දරුවන්ට නිදුක නිරෝගීව හොඳට ඉගෙන කියා ගන්නට මේ දරුවන්ටත් මේ පින් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. Okay dear children, we wish you a very beautiful, very happy, peaceful life. May all your educational goals meet with success. And finally, all of us attain the supreme bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. Dukkham pantha ca nindukkham, bayam pantha ca nimbayam, සෝකම් පන්තාච නිසෝකම් හොන්තු සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තේලෙන සත් සම්නස්න වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නිත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය හැම දෙනාටම තෙරුවන් සරණයි. May all beings be well, happy and peaceful.